2013 වසරේ 12 වෙනි මාසේ 31 වෙනිදා. අදින් 2013ත් ඉවරයි. බොහෝ දෙනෙක් බය වෙලා හිටපු වසරක් නේ නේද? ලෝක විනාශය වෙයි එහෙමයි කියලා ලොකු බයක් තිබුණා. දැන් ඔන්න ඒ වසර ඉවරයි. දැන් ඊළඟට 2014 ආරම්භ වෙනවා. ජීවිතේ හැරිලා බලන්න, ජීවිතේ වෙනස් වුණාද, දියුණු වුණාද, තමන් ආගම මඟ තුල තමන් ප්‍රාර්ථනා කළ, අදිෂ්ඨාන කළ ජයග්‍රහණයක් තිබුණද? මේ සියලු දේශනා පවත්වන්නේ ඔබේම හිතසුව පිණිසයි, ඔබටම අනුකම්පා පිණිසයි. මට නම් මේ කිසිම වනාවක් නැ කාටවත් කියලා දෙන්න බාර ගන්න ඕනේ කියලා මං හිතන්නේ. ඕනම කෙනෙකුට ඕනම වෙලාවක ප්‍රතික්ෂේප කරලා පාඩුවේ ඉන්න අයිතියක් තියෙනවා. මට කිසිම ප්‍රශ්නයක් නැහැ. කැමති කෙනෙකුට සද්ධාවෙන්, ගෞරවයෙන් ප්‍රශ්න අහලා තේරුම් අරගෙන අවබෝධ කරගන්න පුළුවන්. එනිසා ඉදිරියේදී මේ දේශනා කරන අපේ පින්වත් ඒ පිරිසගෙනුත් තමන්ට අවබෝධ කරගන්න යමක් තියෙනවා නම් ඒ අවබෝධ කර ගැනීම සඳහා ප්‍රශ්න විමසන්න, ප්‍රතික්ෂේප කිරීම සඳහා ප්‍රශ්න විමසන අය ඉන්නවා. සමහරලාට එහෙමයි හිටියොත් මම හිතන්නේ වඩාත් හොඳ මාහිත යොමු කරන එක. මොකද එහෙම අයට එක්ක නිහඬව සිටීමට හෝ එහෙම නැත්නම් පිළිතුරු සැපයීමට පුළුවන්. ඒක තමයි හොඳම කාරණය. බුදුදහම ආරම්භ කරන්නෙම නිවන් දකින්න. නිවන් දකින්නොයි කියන එකට තියෙන මතය නිර්වචනයේම වැරදි. සමාජගත වෙලා තියෙන මතය නිර්වචනයේ වැරදි. ඒ කියන්නේ උපදින්න දුව ඉන්නව. ඔබ තමයි සමාජයේ තියෙන මතය. මරුණන් පස්සේ උපදින්නේ. ඒ නිසා ප්‍රශ්නය. ඒක හරි අඥාන කතාවක්. නිවන් දකින්නේ, නිවන් සුව වෙඳින්නේ ජීවත් වෙලා ඉදීමයි. දැවෙනවා දැක දැක ඔය ඉන්නේ අගේට ජීවිතේ ජීවත් වෙන්නේ. දැවෙනවා දැක දැක හිත ගිනි ගන්නවා. ඉතින් නිවෙනවා දැක දැක ඉන්න හිත නිවෙන ස්වභාවය බලාගෙන ඉන්නත් අපිට පුළුවන්. ඉතින් අපේ හිතේ තියෙන දැවීම් ඔක්කොම අපි දන්නවා. තරහෙන් දැවෙනවා, ලෝභයෙන් දැවෙනවා, රාගයෙන් දැවෙනවා, මෝහයෙන් දැවෙනවා. මේ ඔක්කොම දැවීම් ටික දකිනවා. හැබැයි නිවෙන තැන මනසෙ දැක්කේ නැති නිසා තමයි මේ නිවෙන තැනකුත් මනසෙ තියෙනවා. එයට මෙන්න මේ ආකාරයේ බුද්ධිමය හැඩ ගැස්වීමක්. දෘෂ්ටිමය වශයෙන්, සංකල්පමය වශයෙන්, වාචික වශයෙන් අපි හදන්න ඕන ක්‍රමවේදයක් තියෙනවා. ඒ හැඩ ගැස්වීම තමයි, ඒ පුරුදු කිරීම තමයි, ඒ පාරමිතාව තමයි මේ අනුසාරයෙන් දේශනානුසාරයෙන් පින්නතුන්ට ලබා දෙන්නේ. පින්නතුන් බොහෝ පොතපත කියපු ආචාර්යවරු වෙන්නත් පුළුවන්, කතිකාචාර්යවරු, මහාචාර්යවරු වෙන්නත් පුළුවන්. මොකත්මත්ම කියන්නේ පොත්පත් බලන්නේ නැතුව ගෙදර වැඩක් පලක් කරගෙන හිටපු කෙනෙක් වෙන්නත් පුළුවන්, විභාග නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ ඕනම කෙනෙකුට තියෙනවා නම් තමාගේ සිතුවිලි හඳුනා ගන්න පුළුවන්, තමන්ගේ තරහ හඳුනා ගන්න පුළුවන්, තරහ ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය හඳුනා ගන්න පුළුවන්, ආත්මීය ගවේෂණයකින් යුතුව, ආත්මීය පාලනයකින් යුතුව ජීවිතය තුළ මෙහෙයවීමක් කරපු කෙනෙකුට නම් සද්ධර්මය අවබෝධ කර ගන්න පුළුවන්. ප්‍රඥාව කියන්නේ එකක්, උගත්කම කියන්නේ තව එකක්. එනිසා උගත්කම වන හැම කෙනෙක්ම ප්‍රඥාවන්තයෙක් නෙමෙයි. ප්‍රඥාවන්තයෙක් වන හැම කෙනෙක්ම උගත් කෙනෙක්ද විය යුතු නැහැ. එහෙම වෙන්නේත් නැහැ. ඒ නිසා ප්‍රඥාව කියලා කියන්නේ තමන්ට ඇතිවෙන දේවල්, ප්‍රතිවෙන දේවල් වඩාත් හොඳින් න්‍යායාත්මකව පැහැදිලිව තේරුම් ගන්න කෙනා. තමන්ගේ හිතේ ඇතිවෙන දේ පාලනය කරගන්න බැරි, එහෙම නැත්නම් තේරුම් ගන්න බැරි කෙනෙක් ප්‍රඥාවන්ත කෙනෙක් නෙමෙයි. ඒව මනාව තේරුම් කරගන්න පුළුවන් නම් තමන් එයා ප්‍රතිවෙන න්‍යාය හඳුනන ප්‍රඥාවන්තයා බවට වෙනවා. දැන් මේ ප්‍රඥා විමුක්තියකුත් ඉදිරියට අපි ලබන්න ඕන. ප්‍රඥාව කියන්නේ අපි ග්‍රහණය කරන්න ඕන දෙයක් නෙමෙයි. නමුත් අපිට එගොඩවීම සඳහා ප්‍රඥාව භාවිතා කළ යුතුමයි. පහුරක් හැටියට, ඔරුවක්, බෝට්ටුවක් හැටියට මේ ප්‍රඥාව භාවිතා කළ යුතුමයි. ඒ නිසා තමයි අපි හැමදාම මතක් කරන්නේ දියේ ගිලිලා මැරුණොත් මැරෙන්නේ ජලය නිසා, දියෙන් ගොඩාවොත් ගොඩට එන්නේ ජලයම උපයෝගී කරගෙන එයටම තෙරපල තමයි පීනන්න සිද්ධ වෙන්නේ. ඒ වගේ මනස තුල අතරමං වුණොත් අතරමං වෙන්නත් පුළුවන්. හැබැයි මේ මනසේම තියෙන චින්තනය සිතුවිල්ල භාවිතා කරලා පහුරක් කරගෙන, ඔරුවක්, බෝට්ටුවක් කරගෙන ඔබට මේ චින්තනයෙන් එගොඩ වෙන්නත් පුළුවන්. ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝකෝත්තර ධර්මය, ලෝකයෙන් එතර වූ ධර්මය. ඒක බුද්ධ ඥානයක් කියලා පැත්තකට දාන්න එපා. ඒ බුද්ධ ඥානයක් බවට ලෝකෙපත් කරගත්තදී අපිට දායාදයක් වශයෙන් දුන්නා. අපිත් ඒ නිසා ඒ දායාදේ ලබන්න ඕන, ලබන්න පුළුවන්. බැහැයි කියලා හිතන කෙනෙකුට පාඩු වෙන්නත් පුළුවන්. ලෝකයෙන් එතර ඥානය, ලෝකයෙන් එතර ඥානය කිව්වම පින්නතුන් දන්නෝ ලෝකය කියන්නේ බඹයක් පමණ ශරීරය කියන වචනේ දන්නෝ. ලෝක නිරෝධයයි එහෙනම් ඔබ දකින්න ඕන. දැන් ඔබ හැමදාම ලෝකේ දැක දැක ඉන්නවා. ලෝකේ දුක් වෙන හැටි, ලෝකේ සතුට වෙන හැටි, ලෝකේ අතරමං වෙන හැටි ඔබ දැක දැක ඉන්න අතර ලෝක නිරෝධයක් දැන් ඔබ හොයන්න ඕන. මේ ලෝකය තුල තියෙන දේවල් කඩලා බිඳලා වෙනස් කරලා ඔබට මේ සැනසෙල්ල ලබන්න බෑ. ආකල්ප අතර වෙනස් කරලා ආකල්ප පැවැත්වුවයි කියලා ඔබට සැනසෙල්ල ලබන්න බෑ. ඒක නරකයි මේක හොඳයි කියලා අල්ලගත්තත්, ආයි ටික කාලෙකින් මේකත් නරකයි මේක හොඳයි කියලා අල්ලගත්තත්, හැමදාම නොයෙකුත් නොයෙකුත් දේවල් හොඳයි හොඳයි කියලා පසුපස යනවා. හැබැයි කවදාවත් හරි දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා සංඥා මරීචිකම් කිව්වේ ඒකයි, විඥාන මරීචිකම් කිව්වේ ඒකයි. මේ විඥානයේ මිරිඟුවක් වගේ, ඔහි දුවනෝ දුවනෝ දුවනෝ දුවනෝ, එක එක අරමුණු, එක එක සංකල්ප, එක එක විදියට හිටියාම, එක එක විදියට හැඬ ගැහුණාම මට හරියයි. එහෙම කාලයක් දුවලා දුවලා මහන්සියලා තමන්ම තේරුම් ගන්නවා මොන පැත්තේ දිව්වත් මට මේ මනස තුල, ලෝකේ තුල සැනසෙල්ලක් නැහැ. එහෙනම් ලෝකෝත්තර ධර්මයේ සොයන්න වෙනවා. ලෝකයෙන් එතර කියන වචනේ භාවිතා කළේ ඇයි? ලෝකය ලෝකයෙන් එතර, භවය භව උද්ද, භවයෙන් එහා. එහෙමනම් ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්ම, ඉන්ද්‍රිය ක්‍රියාකාරකම් ටික මනාව හඳුනගන්න, ඒ තමයි ලෝකය. ඊට සමාන කිසිවක් නැති ධර්මයක් තමයි ලෝකෝත්තර ධර්මය කියලා කියන්නේ. ඒ කියන්නේ ඉන්ද්‍රිය ස්වභාවයක ලක්ෂණ කිසිවක් එහි නැහැ. ඒ නිසා තමයි ලෝක දෙකක් බවට පත් කරේ ඒක. දැන් පොළොවේ ස්වභාවය නැහැනේ අඟහරු ලෝකේ, නේද? ඉතින් අපි අනිකුත් ඔය මේ සිකුරු ග්‍රහ ලෝකේ බලන්න ගියාත්, මොන වෙනත් ලෝකයක බලන්න ගියත්, මේ බාහිරින් තියෙන ලෝකත මේ පෘථිවි ස්වභාවය නෙමෙයි, එකිනෙකට එකිනෙකට වෙනස් වූ ස්වභාව ලක්ෂණයන් ඒවා ගන්නවා වගේ. අර ලොකු වෙනසක් පෙන්වන්න තමයි මේ ලෝක කියන වචන දෙකක් පාවිච්චි කරලා, මේක එක ලෝකයක්, මේක තව ලෝකයක් කියලා ලෝක දෙකක් බෙදුවේ. ඒකට හේතුවක් තියෙන නිසා. නැත්තම් මොකද කරන්නේ? මේ ලෝකෝත්තර ධර්මය ඉන්ද්‍රිය ධර්ම තුල සිටගෙන අවබෝධ කරගීමට උත්සාහ කළොත් යමෙක් ඔහු අසාර්ථකත්වයට පත් වෙන නිසා. ඒ නිසා තමයි ඉන්ද්‍රිය ධර්මය ධර්ම කිසිවක් සමාන කරන්න බැරි සම්පූර්ණ වෙනස් වූ ස්වභාවයක් ගන්නා බැවින් එය මේ ලෝකයෙන් වෙන් කරපු ලොවක් හැටියට හඳුන්වලා දෙනවා. ඒ කාරණේම තමයි අර සිද්ධාර්ථ ආනන් වහන්සේ බෝධිසත්ව ආනන් වහන්සේ දකින්නේ තම පාත්‍රය ඉහළට පාවෙනවා. ඒක අදිෂ්ඨානයක් නෙමෙයි, ඉබේ සිද්ධ වෙන දෙයක් ඒක. සාමාන්‍යයෙන් අද වුණත් ඉන්දියාවේ ගංගාවල් කියන්නේ ලොකු බැස්මකින් බහින ගංගාවල් නෙමෙයි. සාමාන්‍ය ස්වභාවයෙන් ගලාගෙන යනවද නැද්ද කියලා පේන්නේ. ඉතින් මේක හුලම් පාරක් ආවහම ටිකක් ඉහළට ගමන් කරනවා. ඒක ස්වභාවයක්. ඒ සිද්ධාන්තය ගත්තා අර ගහකින් කොළයක් වැටෙන දේ පවා දිහා බලාගෙන ඉන්න විමසුන් බුද්ධියකින්. දැන් ලෝකේ මහා පෘථුවේ ගුරුත්වාකර්ෂණය හොයාගන්න ඇපල් ගෙඩියක් වැටලනේ. ඉතින් ඒ වගේ මේ හොයාගන්නවා පාත්‍රය ටිකක් ඉහළට ගහගෙන යනකොට හිතෙනවා මේ ස්වභාවය මොකද්ද? ඉන්ද්‍රිය ස්වභාවයන් ටික තේරුම් අරගෙන සිටියා. එහෙමනම් මේ ස්වභාවයන් වලට සම්පූර්ණ ප්‍රතිවිරෝධතාවයක් පටිසෝතගාමි ක්‍රමවේදයක් මං අනුගමනය කළ යුතුයි කියන ඔන්න අදහස ගන්නවා. ඒ අදහස තනිව ඒ සිද්ධාර්ථ ආනන් වහන්සේ ගත්තා. ඔබට මේ දේශනානුසාරයෙන් ඒක ගන්න පුළුවන්. අනුව අනුභෝධයක් ඇති කරගන්න පුළුවන් ඒ තුළින්. කොහොමද? ඉන්ද්‍රියන් ගලාගෙන යන දිශාව බලන්න, ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයේ ස්වභාවය බලන්න. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන සය ඉන්ද්‍රිය සදායතන. මේ සදායතන වල ස්වභාවය ගලා යෑම බලන්න, හොඳට තේරුම් ගන්න. එහෙනම් ඊට සාපේක්ෂිත නොවු ගමම්මකක් ආරම්භ කරන්න. ඇලෙන එක, ගැටෙන එක, දුක් වෙන එක, කම්පා වෙන එක, සංවේගයට, සන්තාපයට, බයට, ප්‍රීතියට, ওই පත් වෙන ওই හැම දෙයක්ම ඉන්ද්‍රිය ස්වභාවයන් තුල තියෙන දේවල්. ලස්සන දේවල්, අවලස්සන දේවල්, පිළිකුළු දේවල් නේද? කැත දේවල්, ප්‍රිය දේවල්, අප්‍රිය දේවල්, මේ ඕන දෙයක් තියෙන ඉන්ද්‍රිය සාපේක්ෂිත. ලස්සන රූප, මිහිරි හඬ, හොඳ සුවඳවල, මිහිරි රස, ශරීරයට දැනෙන ස්පර්ශයෙන් දැනෙන සීතල, උෂ්ණ ආදී කොට ඇති මේ නොයෙකුත් නොයෙකුත් දේවල් බාහිරෙන් දැනෙන ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්ම. ඊළඟට ප්‍රතික්ෂේපයන්, අනුමැතියන්, මේ හැම දෙයක්ම උපේක්ෂා සහගතව සිටීම්, සංකල්පම, පද්ධතියන්, මේ සමස්තයම ඉන්ද්‍රිය ක්‍රියාකාරකම්, ඉන්ද්‍රිය සාපේක්ෂිත, ඉන්ද්‍රිය ගලා යෑම. ඊට සපුරා හාත්පස වෙනස් වූ කියන අර්ථයයි, සම්පූර්ණයෙන් වෙනස් වූ කියන අර්ථයයි මේ ඉන්ද්‍රයන් වලින් නෙගඩවීම, එහෙම නැත්නම් ලෝකෝත්තර භාවයට පත්වීම කියලා කියන්නේ. එනිසා ඉන්ද්‍රිය ලෝකයට සමාන කිසි දෙයක් ලෝකෝත්තර භාවේ නැහැ. ලෝකෝත්තර ලෝකේ රූප නැහැ. ලෝකෝත්තර ලෝකේ ඇසක් නැහැ. දැන් අපි ගත්තොත් බාහිරෙන් තියෙනවා අපිට ඇසක් තියෙනවා, රූපයක් තියෙනවා. ඒක ලෝකය. ඊට පස්සේ ලෝකය ගත්තාම කනක් තියෙනවා, ශබ්දයක් තියෙනවා. නමුත් ලෝකෝත්තර ලෝකේ කනක් නැහැ, ශබ්දයක් නැහැ. ඒ වගේම ගන්නවා නාසයක් තියෙනවා, ගඳ සුවඳ තියෙනවා. ලෝකෝත්තර ලෝකේ ගඳ සුවඳ නැහැ, නාසයක් නැහැ. ඒ වගේම දිවක් තියෙනවා, රසනී රස තියෙනවා, තිත්ත රස, පැණි රස ආදී රසවල් ඕන දෙයක් වෙඳින්න පුළුවන්. ලෝකෝත්තර ලෝකේ දිවක් නැහැ, රස නැහැ. කයක් තියෙනවා, ස්පර්ශ ලබන්න පුළුවන්, නොයෙකුත් දේවල් හඳුනන්න පුළුවන්, ගොරෝසුද, සිලිඳුද කියලා. නමුත් ලෝකෝත්තර ලෝකේ ශරීරයක් නැහැ, ස්පර්ශ වෙන දේවල් නැහැ. ලෝකයේ තියෙනවා මනසක් තියෙනවා, ඒකෙන් සංකල්ප මවන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක අපි කියනවා චිත්‍ර අඳින්න පුළුවන්. චිත්‍ර ඇඳ ඇඳ ඉන්න පුළුවන්. නොයෙකුත් නොයෙකුත් වෛවාරණ චිත්‍ර අඳිනවා මේ හිතේ. ඒ චිත්‍රමය ලෝකේ තමයි මේ නිම වෙන්නේ. භෞතිකවාදී ක්‍රමයටත් මේ චිත්‍රමය ලෝකයක් නිම වෙන්නේ. එහෙමනම් ඒ ලෝකෝත්තර ඥාන දර්ශනය තුළ එහෙම චිත්‍රණය ලෝකයක්, මවා ගැනීමේ ලෝකයක් නැහැ. ඒ නිසාම රූප නිරෝධ වූ, වේදනා නිරෝධ වූ, සංඥා නිරෝධ වූ නිරෝධයි කියලා කියන්නේ සියල්ලගෙන්ම ඒ දේවල් වලින් නිදහස් වෙලා. ඒවා අතහැරලා දැන් රූප නිරෝධයක් කියලා කියන්නේ රූප කිසිවක්ම නැහැ. වේදනා නිරෝධයක් කියන්නේ සුඛ දුක්ඛ උපේක්ෂා කියන වේදනාවක් කිසිවක්ම නැහැ. සංඥා කියලා කියන්නේ මොනම ආකාරයේ සංඥාවක්වත් ග්‍රහණය කරන්නේ නැහැ. සංඥා නිරෝධයක්. සංඛාර නිරෝධයක් කියන්නේ මොනම හෝ ආකාරයකටවත් සංස්කරණය කරන්නේ නැහැ. හදන්නේ ගොනු කරන්නේ නැහැ. එහෙම ගොනු කිරීමක් නැහැ. ඒ නිසා සංඛාර නිරෝධයක් ඇතර විඥාන නිරෝධයක් ඇති වෙනවා. කිසිම ආකාරයේ විඥානනය කිරීමක්, සැකසීමක්, දැනුමක් මෙසේ වේවා මෙසේ නොවේවා කියන පද්ධතියක් ඔහු තුල නැහැ. ඒ නිසා තමයි අශේෂ විරාග නිරෝධෝ කියලා පෙන්වන්නේ ඒකයි. ශේෂයක්වත් නැති නිරෝධ දර්ශනයක් මුලින්ම ඇති වෙනවා. නිරෝධ සංකල්පනාවක් ඇති වෙනවා. නිරෝධ වචනයක් ඇතන තියෙනවා. සමස්ත ආර්ය අෂ්ටාංග මාර්ගයේම ඒ නිරෝධ සහගතව සම්මා කියන ගුණයෙන් සැකසෙනවා. සම්මා කියලා කියන්නේ එයින් දුරු. සම්මා කියන වචනේ ඉදිරියට තාමනෝhari වචනයක් කියෙදෙන්න ඕන. එහෙම වචනයක් නිකම්ම කියෙදෙන්නේ නැහැ. සම්මා කියන වචනේ ඉදිරියෙන් ලැබෙන වචනය නැති කරනවා. ඒක තමයි විමුක්ති කියන වචනයත් එක්ක ඉස්සරහට තව වචනයක් කියෙදෙන්න ඕන. එතකොට ඉස්සරහින් කියෙදෙන වචනේ සම්පූර්ණයෙන්ම විසිරුවා හැරීමක් කරනවා මේ පිටුපස තියෙන වචනේ බලයෙන්. දැන් විමුක්ති ඥාන, ඥානය කියන එක නෑ. ඥාන කියලා අපි හිතාගෙන ඉන්නේ බොහොම හොඳ දෙයක්, ඥානවන්ත වෙන්න ඕන, ලෝකේ තියෙන දේවල් දැන හැඳෙන ගැනීම, ඒක භෞතික ක්‍රමයට හොඳයි. නමුත් ඥාන වශයෙන් අපි කරලා තියෙන්නේ ග්‍රහණය කිරීම නම් ඒවයින් සිද්ධ වෙන්නේ ලෝකෙට අහිතකරය. දැන් මම සිංහල, මම මුස්ලිම්, මම දෙමළ, මම කතෝලික කියන්නේත් මොකද්ද? ඥානයක්. ඒවයින් නෙවෙයිද ලෝකේ ප්‍රශ්න හටගන්නේ? යුද්ධ හටගන්නේ. ආන්න දැක්කනේ, ඥාණයෙන් ඇති කරන්නේ යම්කිසි ආකාරයක සංස්කාර පද්ධතියක්. ඒ නිසා ඥාන නිරෝධයක් සිද්ධ වෙන්න ඕන. ඥාන විමුක්තියක් ඇති වෙන්න ඕන. ඒ විමුක්තිදායක ස්වභාවය තමයි අපි පූර්ණත්වයටමත් කරවන ආලෝකයේ බවට පත් වෙන. ඒක නිසා මේක පටිසෝතගාමි ක්‍රමවේදය, ඉන්ද්‍රිය සාපේක්ෂිත නො වූ ස්වභාවය. ඉතින් ඔබ ඥානයෙන් මේ අචින්තිය වූ ධර්මයේ නිරන්තරයෙන්ම ස්පර්ශ කරන්න. එහෙම නැත්නම් ඔබ දකින්න, අත්විඳින්න, ඒ තුලට පිවිසෙන්න, ඒ තුල ජීවත් වෙන්න, ඒ තුල වටපිටාවක් ඔබ සකස ගන්න. එවිට ඔබ අර වේදනාවල් වලට බැස ගන්නවා වගේ, රූප වලට බැස ගන්නවා වගේ, සංස්කාර වලට බැස ගන්නවා වගේ, විඥාණයට බැස ගන්නවා වගේ ගැටලු ඔබට හටගන්නේ නැහැ. ඇයි? ඒ කිසිදු ගැටලුවක් නැති අවස්ථාවක්. මොනෑම ආකාරයකවත් එහි කිසිදු කාරණයක් ඇත හෝ නැත කියා ප්‍රකාශය කිරීමට පුළුවන් කමක් නැහැ. ඒ වචන සංසිඳවල, රූප සංසිඳවල, ශබ්ද සංසිඳවල, ගන්ධ රස ස්පර්ශ සංසිඳවල, මනස සංසිඳවල පවතිනා වූ ලෝකෝත්තර නිර්වාණයයි. ඒ නිසා ඒ නිර්වාණය පිළිබඳව දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ එහෙට හිරු සඳු නැහැ කියලා දේශනා කරනවා. හිරු කියන්නේ දහවල ආලෝකය, සඳු කියලා කියන්නේ රාත්‍රී කාලය වගේ සඳහන් කරන්නේ. එහෙමනම් රාත්‍රී කාලයක් නැහැ, දහවල් කාලයක් නැහැ. එහෙට පැමිණෙන කෙනෙක් හෝ පිට වෙන කෙනෙක් හෝ රැඳිලා ඉන්න කෙනෙක් හෝ පවත්වන කෙනෙක් හෝ අතුරු දහන් වෙන කෙනෙක් හෝ නැවත බිඳි බිඳි ඇතිවිවි හැදෙන කෙනෙක් හෝ පිහිටපු තැනක් හෝ පවත්වන කෙනෙක් හෝ එහි නැහැ. ඒ නිසාම තමයි ඒක හරිම විශිෂ්ට වෙන්නේ. එහෙම නැත්නම් ඒක මහා පුදුම සාගත ධර්මයක් බවට පත් වෙන්නේ. ඉතින් මේ ධර්මයේ ස්පර්ශ කිරීම සඳහා, මේ ධර්මයේ හඳුන ගැනීම සඳහා මානව සත්වයා ළඟ ඉන්ද්‍රියක් හැදිලා නැහැ. ඉන්ද්‍රියන් හැදිලා තියෙන්නේ රූප දකින්නයි, ශබ්ද අහන්නයි, ගන්ධ බලන්නයි, රස බලන්නයි, ස්පර්ශ තේරුම් ගන්නයි, ඒ පහෙන් හම්බ වෙන දේවල් වලින් චිත්‍ර අඳින්නයි. ඒ කියන්නේ පහට සාපේක්ෂිත නිර්මාණ කරන්නයි විතරයි. නමුත් ලෞතර ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ සමස්ත විශ්වය තුල අසහාය උත්තමයාණන් වහන්සේ බවට පත්වන්නේ මිනිසෙකුට කළ නොහැකි වැඩක් මිනිසෙකු කරපු නිසා. දැන් අපිට වුණත් මේ හැමදේම එපා වුණයි කියලා කාට හරි සිය දිවි හානි කරගන්න මැරෙන්න හිතුණයි කියලා වුණත් මේ නිවන් දකින්න බෑ. ඒකට හේතුව ඒකට විශේෂ ක්‍රමවේදයක් හා ඥානනයක් තියෙනවා. ඒ නිසා මේ සමහර අපේ සාමීන් වහන්සේලා හැමෝම හිතාගෙන ඉන්නවා මේවයි මේ ඇටමස් මහර ලේ තිනවයි කියලා කිව්ව ගමන් මේ දර්ශන අවබෝධයට පත් වෙන්න පුළුවන් කියලා. එහෙම පුළුවන් කමක් නැහැ. ඒව සංකල්ප වලින් සංකල්ප වලට මාරු වීමම විතරයි. ඒක ධනාත්මක මිනිස්සුන්ගේ චින්තනයක් තිබ්බනම් ඒක ඍණාත්මක කරලා අසුභවාදී කරලා මිනිසුන් තැබීමක් පමණයි. ඒ නිසා මේ අනසකකින් පාලනය වෙන්නේ නැති පුජ්‍යලත්වයේ අවිද්‍යාව පවත්වන්නේ නැති මේ අපූර්වත්වයේ නිර්වාණ ශක්තිය ඔබට ලැබීමේ අවකාශය ලැබුණා. ඒ අවබෝධ කරගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔබට දැන් ධර්මයේ විවෘත වෙලා තියෙනවා. කැමැති අය එය සාක්ෂාත් කරගනිත්වා. ඔබට කරන්න තියෙන කුමක්ද? ඒ ධර්මය ඔබේ නුවණින් විමසන්න. ඒ ධර්මය ඔබ තුළට සමීපව කරගන්න, එහෙම නැත්නම් ඔබ තුළ ඒ ජනනය කරගන්න ගුණයක් හැටියට. ඒක කොහොමද ජනනය කරගන්නේ කියලාත් කෙනෙක් අහන්න පුළුවන්. දැන් ඔබ කල්පනාවකට යන්නේ කොහොමද? ඔන්න අතීත සිද්ධියක් මතක් වෙලා අපි ඒ ගැන ඔන්න හිතන්න ගැඹුරින් ගැඹුරට හිතන්න පටන් ගන්නවා. හරි, ඔබ මම හිතමු සංකීර්ණ ගණනක් ඉලක්කම් වලින් හදන ගණන් තියෙන්නේ. ඒ ගණන් සංකීර්ණ ගණනක් හදන්න අපි ඒ ගණන ගණිතමය ගැටලුව විසඳ ගන්න කොහොමද ඔබ ඒකට සමීප වෙන්නේ පොඩ්ඩක් බලන්න. ඔබ අනිත් ඒ ඔක්කොම අමතක කරලා දාලා සම්පූර්ණයෙන් මේ ගණිතමය ගැටලුව සඳහා ඔබගේ අවධානය ගැඹුරින් යොමු කරනවා. අන්න ඒ වගේ සද්ධර්මය කරා ඔබ යොමු කරන්න. එතකොට ඔබ හිතන්න පුළුවන් මම මේ යොමු කරන්නේත් මගේ සංඥා පද්ධති තමයි කියලා. ඔව්, කමක් නැහැ. මම කිව්වේ දියෙන් ගිලිලා මැරුණොත් මැරෙන්නේ දියේ, ඒ ගොඩට ආවොත් එන්නේ දියම උපයෝගී කරගෙන තමයි. ඔබ මේ නිදහස් වෙන තුරු ඔබගේ සංඥා පද්ධතිය ඔබ භාවිත කරන්න මිදීම සඳහා. සමහර අය ඒකට බය වෙනවා. මම එහෙනම් මෙහෙමත් හොඳ නැහැ කියලා. එතකොට හැමදාම එකතන ඉන්නවා. ඒ නිසා ගවේෂණය සඳහා, ධර්ම පරේක්ෂණය සඳහා ඔබගේ සංඥා පද්ධතිය යොමු කිරීමේ වරදක් නැහැ. ඒක යොමු කරන්න ඕනේ. නිතර මේක පහුරක් හැටියට පමණයි. පහුරක් කියන වචනේ විශේෂයෙන් භාවිතා කර මේක ඇයි භාවිතා කරන්න තිබ්බනේ? මේක වාහනයක් කරත්තයක් කියලා. කරත්තයක් ගෙදරම අරන් යනවා. කරත්තයක් ගිනිලා ආයි හරවගෙන අරන් යනවා. නමුත් පහුරක තියෙන ස්වභාව ලක්ෂණය මොකන්ද? පහුර ගෙදර අරන් යන්නේ. පහුර වේරලේ තියලා තමයි යන්නේ. ගන්තරේ පහුර තියලා තමයි යන්නේ. අන්න ඒ නිසා තමයි මේ චින්තනය ඔබ තියලා යන්න ඕන එකක්. ඔබගේ පරේක්ෂණාත්මක බුද්ධියත් ඔබ තියලා යන්න ඕන. දැන් හැබැයි ඔබ ඒක තියලා දන්න හදන්න එපා. ගඟ මැද ඉඳගෙන පහුර ඇතහැරියොත් මොකද වෙන්නේ? ඔබ ගඟේ ගිලිනවා. ඒ නිසා ඒ පාවිච්චි කරන්න ඔබ ගඟෙන් එතර යන තුරුම පාවිච්චි කරන්න. හැබැයි නිතරම මතක තියාගන්න මේක පහුරක්. ඒ කියන්නේ මේ තුලත් තියෙනවා පලිබෝධ. මේ භාවිතා කරන චින්තනය තුලත් වචන තුලත් තියෙනවා පලිබෝධ. දැන් මම මේ කතා කරන වචන තුලත් තියෙනවා පලිබෝධ. ඒ පලිබෝධයක් බව තේරුම් අරගෙන පලිබෝධේ භාවිතා කරන්න. අපි වාස වලින් ප්‍රයෝජන ගන්නෙ නේද? මේ ගොවිතැන් කටයුතු සඳහා විතාම පලිබෝධනාසක අනුතුරු සහිතයි ප්‍රවේශම පරිහරණය කරන්නේ. ඉතින් ඒ වගේ තමයි මේ සමස්ත වචනත් පලිබෝධනාසක අනුතුරු සහිතයි වගේම තමයි. බොහොම පලිබෝධයක් තියෙනවා ඒතන. ඒතකොට ගින්දර විශාල පලිබෝධයක්, විදුලිය විශාල පලිබෝධයක්, ජීවිතක්ෂයටපත් වෙනවා ඒක වැදුනොත් එහෙම කෙනෙක් ඇති වෙන්න පුළුවන්. නමුත් ඒක මිනිස්සයට අත්‍යවශ්‍ය කාරණයක්. ඒ නිසා ඔබගේ චින්තනය මේ විදුලියක්සේ, ඔබ ගින්නසේ, ඒ වගේම පලිබෝධයක්සේ මනාව තේරුම් අරගෙන අදාළ ආකාරයට තමන්ගේ ඥාන දර්ශන උදා කර ගැනීම සඳහා මෙහෙවීමේ වගකීම ඔබට තියෙනවා. දැන් ඔබ නොදකින ලෝකයක් අපි මෙතෙක් වෙලා දේශනා කළා, පැහැදිලි කළා, නිතර දකින් නැති ලෝකයක් ගැන. ඉතින් මේ ලෝකයට තමන්ගේ නුවණැස යොමු වුණාද? නුවණැසින් ඒ දකින්නවාද? තේරුම් ගන්නවාද? ඒ සුවය ඔබට දැනෙනවාද? දැන් ඕනම දෙයක මතකයක යම්කිසි සුවයක්, යම්කිසි රටාවක්, ස්වરૂපයක් මනසට දැනෙන ගුණයක් තියෙනවා. ඒක මෙන්න මෙහෙම අපිට පැහැදිලි කරන්න පුළුවන්. අපි හාවෙක් මතක් කරගමු. සුදු පාට පොඩි හාවෙක්. ඒකෙන් දැනෙන දෙයක් තියෙනවා හිතට. අපි හිතමුකෝ ඉස්සරහට කඩාගෙන එන අන් සහිත ලොකු හරකෙක් දුවගෙන එනවා කියලා. මිනිස්සුන් ඇනලා මරණ මට්ටමේ හරකෙක්, එහෙම නැත්නම් කුලප්පු වුණු අලියෙක් එනවා හොඬේ අකුලගෙන කියලා හිතන්නකෝ. දැන් කොහොමද දැනෙන්නේ? ඈ, එහෙමත් නැත්නම් කොටියෙක්, සිංහෙක් එනවා කියලා හිතන්නකෝ. නියපොතු පුප්පගෙන තමන්ගේ ඉස්සරහට පැනගෙන කොහොමද දැනෙන්නේ? ඒ දැනෙන ස්වභාවයක් තියෙනවා. ඒ වගේම තමයි ඒ ස්වභාවයක් එක දිගට පුජ්‍යලේ තුල වැඩුණොත් එහෙම ඒ තුලින් ත්‍රාස්‍යයට හෝ සතුරුදායක අරමුණක් නම් වඩාත් ප්‍රීතියටපත් වෙනවා. ඒක තමයි ස්වභාවය. නමුත් ලෝකෝත්තර ධර්මය මූලික වශයෙන් හැඳින ගැනීම සඳහා භාවිතා කරන්නෙත් එවැනි ක්‍රමවේදයක්. මේක ආශ්චර්යමත් ධර්මයක්. කෙනෙකුට ඔප්පු කරලා පෙන්වන්නත් බෑ මෙන්න මේක මේ සිද්ධාන්තයෙන් මේ න්‍යායයෙන් මේක දකින්නේ කියලා. මේක මාර්ගයක් නැති පාරක්. දිශාවක්ක තියෙන ධර්මතාවයක් නෙමෙයි. ඈ අප්පතිට්ටං කියලා ධර්මයේ සඳහන් කරන්නේ ඒකයි. අප්පතිට්ටං කොහෙවත් නැහැ. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් කොහෙවක්වත් නැති, දිශාවකුත් නැති, රූපේකුත් නොවන, ශබ්දේකුත් නොවන, ගන්ධේකුත් නොවන, රසේකුත් නොවන, මනසින් නිර්මාණය කරන්නත් බැරි දෙයක් කොහොමද මිනිස්සේ දකින්නේ? ඉන්ද්‍රියට සාපේක්ෂිත ධර්මයක් පමණයි මිනිස්සයාට ග්‍රහණය කළ හැක්කේ කියන ලෝකය තුළ විශිෂ්ට වෙන්නේ මේ ධර්මයේ එකයි. ඒ නිසා මේට භාවිතා කරන චිත්තයට අපි කියන අදි චිත්ත, අදි ඥාන කියන වචනේ භාවිතා කරනවා. සාමාන්‍ය පුජ්‍යලයා තුළ පාවිතා පවතින දෙයට කියන්නේ චිත්ත. අදිචිත්ත කියන්නේ ඒකයි. චිත්ත අතික්‍රමණය කරනවා. අදිඥාන සාමාන්‍ය ඥානයක් නෙමෙයි. ඉන්ද්‍රිය සාපේක්ෂිත ඥානයක් නෙමෙයි. ඒ නිසාම අසිරිමත් ධර්මයක්. කැමැති අයම ඥානවන්තයෝ විසීම පණ්ඩිත වේදනියෝ. මාගේ ධර්මය, මාගේ ශාසනය පණ්ඩිතයන්ටයි. මොන ආගමක මොන ජාතියක හිටියත් ඒ ඔක්කොම සංකල්ප බව අනාගත ලෝකයේ දැනගන්නවා. සංකල්පවලින් තෙරපල, සංකල්පවලින් මිනිස්සු හොල්මන් කරලා යම් යම් ප්‍රතිපත්ති වලට ඇදලා දාලා මිනිස්සුන්ව හිර කරලා තිබ්බට ඒවා බැහැමි ලෝකයක්, යහපත් සමාජයක් ගොඩනගන්නට හේතු වෙන්නේ නැහැ. පේනව නේද ආගමික සංකල්ප නිසා ලෝකෙට සිදුවෙන විනාශය, චාල විනාශයක්. මේ මිනිස්සු ආගමික සංකල්පය තුලින් කිව්වේ මොකද්ද? ඒ ඕන දෙයක් කරනවා. ඒක තමයි මෝඩකමේ ලක්ෂණය. හොඳම දේ තමයි ආත්මීය ධහමට එන්න. සංස්කෘතික ආගමික වහලෙකුට සත්‍ය දකින්න බෑ. ස්වාධීන පරේක්ෂකයෙකුට පමණක්මයි සත්‍ය දකින්න පුළුවන්. ඒ බෞද්ධ වුණත්, මුස්ලිම් වුණත්, කතෝලික වුණත්, හින්දු වුණත්, ජෛන වුණත් ඕන කෙනෙකුට සත්‍ය දකින්න පුළුවන්. සත්‍යයේ හිමිකරුවා ඔබමයි. සත්‍ය ඔබ හිමි කරගන්නකොට මා කියන අවිද්‍යාත්මක පුජ්‍යලයා අහෝසි වෙනවා. එවිට පුජ්‍යලත්වයෙන් තොර වූ තැනදී ඔබට සත්‍ය ලෝ පෙනී යන්නේ. පුජ්‍යලත්වයක් කියලා කියන්නේම අසත්‍ය ලත්වය සමූහයක එකතුවා. පුජ්‍ය ලත්වය කියලා කියන්නේ අසත්‍ය සමූහයක එකතුවා. සත්‍ය තුල පුජ්‍ය ලත්වය නෑ, මම නෑ, කෙනෙක් නෑ. සත්‍ය පෙනෙන්නේ ඔහුටයි. ඔහුගේ තුල පුජ්‍ය ලත්වය නැති නිසාම අත්වාදේ නෑ, තමන්ගේ කියලා හදාගත්ත දර්ශනයක් නෑ. පුජ්‍ය ලත්වය නැති නිසාම පරවාදයක් ඔහු තුල ගැට ගහන්න, පොළඹවන්න, ඔහුගේ කරෙල්ලන්න කිසිම ආගමක්, ජාතියක්, වර්ගයක් පුළුවන් කමක් නෑ. ඔහු සමස්ත මානව සත්ව වර්ගයා තුල සාමාන්‍ය සත්වයන්ට නොමැති චින්තනයක්, දර්ශනයක්, ගුණයක්, හෙබි කෙනෙක් බවට, තියෙන කෙනෙක් බවට පාත්‍ර වෙනවා. ඒක තමයි වැදගත් වෙන්නේ. සියල්ලම අතහැරීම තමයි තමන්ගේ නිවන බවට පත් වෙන්නේ. සම්මේ සංඛාර අනිච්ච නූතන බුද්ධාගමට වැරදිච්ච තැන ඒකයි. සියලු සංස්කාරක අනිත්‍යයක් වශයෙන් දකින්නේ, නොයෙකුත් නොයෙකුත් සංස්කාරක භාවනා කරන ස්පය වෙච්ච භාවනාකම මොනවද මේ ඉන්දියාවේ මෙහෙ ගෙනල්ලා ගහලා ගියා, දාලා ගියා, ටිපොර් කරලා දාලා ගියා, මෙහි මිනිස්සු ඒව පදාගෙන අනේ ඔහේ භාවනා කර කර හාමුදුරුවරු නිකන් කැලෑවල් වල ඔහේ කල් ගෙවනවා, කල් මරනවා විතරයි අර ඉන්දියානු භාවනා ටික තුල. අර ද්‍රවිඩ හාමුදුරු කෙනෙක් කියලා කියනවා, අපි දන්නේ Hindu hari මොනම hari ආගමක හිටපු බුද්ධඝෝසාටු ආචාර්යින් අමු පුතජනේ සිවුරු ඇරලා මලේ. ඔහු මෙහි ගෙනල්ලා එහි තිබුණු කසීන අරව මේවා ඔක්කොම පිළිකුල් භාවනාවල් කොම ගෙනල්ලා මෙහි ගෙනල්ලා දාලා ගියා. අද මිනිස්සු විසුද්ධි මාර්ගයේ කියලා කෙසේ වෙතත් මිනිස්සු පිස්සු වැටිලා අංගොඩේ ඉන්න බහුතරයක් ඉන්නේ භාවනාකාරයෝ. මොන ගිහිල්ලා බලන්න. ඒ නිසා ලෞතර බුදුහාමුදුරුවන්ගේ දේශනා විලාසය තුල, පරේක්ෂණය තුල නිවන් දැකීමක් මිස ඔය කිසිම භාවනාවක් නෑ. බුදුහාමුදුරන්ගේ භාවනාවක් තියෙනවා, ඒ භාවනාව නොකරම නිවන් දකින්න බෑ. භාවනා නොකර නිවන් දකින්න බෑ, ඒක ඇත්ත. භාවනා කරන්න ඕන නිවන් දකින්න, හැබැයි ඒ බුදුහාමුදුරන්ගේ භාවනාව වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ භාවනාව මේ විපස්සනා භාවනාව, විදර්ශනා භාවනාව. ඊම භාවනාව හඳුනාගත යුතුයමයි. ඒ විදර්ශනා භාවනාව හඳුනාගත යුතුයමයි. ඒ කල යුතුයමයි. ඒ තුලින් තමයි ඔබට නිවන් දකින්න පුළුවන්. බලන්න ධම්මපදේ හැම ගාථාවකම තියෙන මේ ගාථාව ශ්‍රවණය කරද්දී මේ මානවකයා, මේ බ්‍රාහ්මණයා සත්‍ය අවබෝධයට පත් වුණා. මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරද්දීම දුටුවයි හුවා. ඔය භාවනාවල් එකක්වත් නැහැ බුදුහාමුදුරු ළඟ. බුදුහාමුදුරු කිව්වයි කියලාවත් පිළිගන්න එපයි කියන විශේෂණ පදයක් බුදුහාමුදුරු ඉතුරු කළා ගියේ ත්‍රිපිටක ධර්මයේ. ඇයි? ප්‍රත්‍යක්ෂතාවයකින්ම මිනිස්සෙක් ඉස්සරහට යන්න ඕන. නිදහස් චින්තනයක් තුලින්ම පරේෂණාත්මක ගමනක් යන්න ඕන. පොත්වල තිබුණයි කියලා මෝඩිය වෙලා බාර ගන්න එපා කියන කාරණේ. පද පරමියෝ කලේ නෑ ගෞතමයන් වහන්සේ. ඒ නිසා පෙළදහම තිබුණා, පෙළදහම විකෘති කරලා දීමක් කොටසක් කළා. පෙළදහමට අමතර යම් යම් දේවල් ටිකක් ගෙනල්ලා අටුවාචාරීන් කියන කට්ටියක් ඔබවලා මෙහි දැම්මා. පුතජන අදහස් ටිකක් ඒ තුල තමයි වරද තියෙන්නේ. නැත්තම් අපේ පෙළදහමේ ඒ සත්‍යයන් මතු කර ගැනීමේ හැකියාව තියෙනවා. අවබෝධාත්මක කෙනෙක් තුලින් තව කෙනෙක් තුල අවබෝධය ඇති කරන්න පුළුවන්. එහෙම නැතුව දැනුමින් නම් කවමදාකවත් තවත් කෙනෙක් තුල පහළ කරවන්නට බැරි සත්‍යෝ ධර්මයක් තියෙන්නේ. නිසා ඔබ විදර්ශනා භාවනාවේ යෙදිය යුතුයි. විදර්ශනා භාවනාව කියන්නේ අර පොත්වල තියෙන මේ අසුබ යන්න එහෙම නෙමෙයි. දෙතිස් කුණපයන් බැලීම නෙමෙයි. ඈ මේක ආක්මාව ආක්මාවකේ ගියා හිටියට නිවන් දකින්න බෑ. මේක වකුගඩු වකුගඩු කිව්වට නිවන් දකින්න බෑ. එහෙම ඉතින් පුළුවන් නම් මෝචරිය මිනිස්සයයි දොස්තර මහත්තයයි ඉස්සෙල්ලම නිවන් දකිනවා. ඒව සංඥාවල්. ඒව වචන. ඒව වේදනාවල්. ඒ වගේම දුක්ඛ වේදනාව පුළුවන් තරම් හිතට ඇතුල් කරගත්තාම අනිද්දේවල් කෙරෙහි දැඩි පිළිකුලක් හට ගන්නවා. ඒ පිළිකුල හට ගැනීම කියලා කියන්නේ ආසා නැති ස්වභාවයක් නෙමෙයි. ඒක පිළිකුල් සහගත ලෝකයේ දිහා බැලීමක්. ඒක ආසා නැතිවීමක් නෙමෙයි. ඒක ඍණාත්මකව බැලීමක්, පිළිකුල් සහගතව බැලීමක්, අසුභවාදී චින්තනයකින් බැලීමක්. ඒකනේ වෙලා තියෙන අපේ බෞද්ධයෝ දිහා කෙනෙක් දිහා දියුණුව දිහා බලන්නේ කොහොමද? අනික් කර අසුභවාදී විදියට ස්වාමින් වහන්සේ කෙනෙක් හරි. එම නිසා කිසිදු සංඥා පද්ධතියක කිසිදු සංස්කාරක පද්ධතියක රැඳිය යුතු නැහැ. කිසිම භාවනාවක රැඳිය යුතු නැහැ. ඒකයි මේක පහුරක් කරගන්න කිව්වේ. මේක සියල්ල අතහරින්න තියෙන සියල්ල අනිත්‍යයි. අනිත්‍යයි කියන්නේ අපේ අය හිතන්නේම අනිත්‍යයි කියන්නේ මේ අපි මැරෙනවා. අන්න අනිත්‍ය. ගෙවල් කැඩෙනවා. අන්න අනිත්‍ය කියලා. ඈ ලෝකේ විනාශ වෙනවා. ඒක අනිත්‍යයිලු. ඒක අනිත්‍යයක් නෙමෙයි. ඒක ලෝකේ පදනමක්. ඒක ලෝකේ ස්වභාවයක්. අනිත්‍යයි කියන්නේ මොකද්ද? නියතය කියන වචනේ ප්‍රතිවිරුද්ධ වචනේ තමයි අනිත්‍ය. නිට්ඨ කියන වචනේ ප්‍රතිවිරෝධ වචනේ තමයි අනිත්‍ය. නිට්ඨ කියන්නේ මොකද්ද? නිට්ඨ කියලා කියන්නේ සදාකාලික පවතිනවායි කියන එක නෙමෙයි. නිට්ඨ කියලා කියන්නේ නියමය. මේක මගේ ඉඩම. මේක මගේ කාර්යක. මේ මම, මේ මගේ ඇස කන නාසය, මේ මගේ අදහස, මේ මගේ සංකල්පය. එයයි නියමය. එනිසා නියමයන් වලට බැස ගන්නට එපා. කිසිදු ආකාරයක නිගමනයකට බැස ගන්න එපා. සම්බේ සංඛාරා අනිච්චා. ඇස කන නාස දිව ශරීරේ මන කියන ධර්මතා හයම සංස්කාරක ගුණයන් වලින් යුක්තයි. ඒ හයම අතහැර දමනවා. සියලුම සංස්කරණයන් වලින් මිදෙනවා. ඒක යථා දර්ශනයෙන්ම අවබෝධ කරගන්නවා යම් කෙනෙක් යම් දවසක. අන්න එදාට තමයි අර ලෝකෝත්තර සත්‍ය අවබෝධ වෙන්නේ. ඉන්පසු අනිත්‍ය තුල අනිත්‍ය ස්පර්ශ කරමින් ජීවත් වෙනවා, වැඩ ඉන්නවා. කියන්නේ සංඥාව තුල තියෙන අනිත්‍යයක්. සංඥාව තුල රූපයක් නැහැ. මෙසේ වේවා මෙසේ නොවේවා කියන පද්ධතියක් නැහැ. අරමුණක් නැහැ. අල්ලගත් දෙයක් නැහැ. සංඥාව තුල අනිත්‍යයක්. වේදනාව තුල තියෙන අනිත්‍යයක්. සංඥාව තුල තියෙන අනිත්‍යයක්. සංඛාරය තුල තියෙන අනිත්‍යයක්. විඥානය තුල තියෙන අනිත්‍යයක්. නියතයක් නැහැ. ග්‍රහණය කිරීමක් නැහැ. ප්‍රභේදනය කිරීමක් නැහැ. විභජනය කිරීමක් නැහැ. සමාන කිරීමක් නැහැ. අසමාන කිරීමක් නැහැ. එබැවින් අනිත්‍ය තුල වැඩ ඉන්නවා. අනිත්‍ය පුරුදු කරනවා. අනිත්‍ය දියුණු කරනවා. යමෙක් මේ අනිත්‍ය දිගින් දිගටම දියුණු කරයිද ඔහු සකුදාගාමී අනාගාමී අරිහත් ත්වයට යනවා. මම එතන ඉඳලා ආරම්භ කළේ මොකද මේ අනිත්‍ය කියන එක අඳුනගන්නේ පළවෙනි සම්මා දිට්ඨික ලෝකෝත්තර මාර්ගඥානය සමගමයි. ඒ නිසා අනිත්‍ය ස්පර්ශ කරගමින් ඉන්න පුළුවන් නම් පූර්ණ වශයෙන්ම අනිත්‍ය ස්පර්ශ කරන්න පුළුවන් නම් පූර්ණ වශයෙන්ම අනිත්‍ය තුල ජීවත් වෙන්න පුළුවන් නම් ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ සම්මා සමාධිය, සම්මා සතිය පුරුදු කිරීම. සම්මා සතිය කියලා අපි හිතානින කුඩේ තියපු තැනින් මතක ඇතුව ගෙනියන එක. ඒක සම්මා සතිය නෙවෙයි. ඒක කුඩ සතිය. සෙරප්පු දෙක තියපු තැනින් ගෙනියනවා. ඒක සෙරප්පු සිහිය. සිහියත් ගොඩාක් තියෙනවනේ නේද? එක එකට මේ සිහිය ගමන් කරනවා. පුරුෂ වාහනං කත්වා අනුයන්ත දිසෝ දිසං. පුරුෂයෙක් මුල් කරගෙන හිත එක එක දිහාවල් වලට යනවා. ඉත්ති වාහනං කත්වා අනුයන්ත දිසෝ දිසං. ස්ත්‍රියක් වාහනය කරගෙන හැමතිස්සෙම දුවනවා. මේ හිත දුවන්න පුළුවන් ඕන දෙයක් ඉඩකඩම් වස්තු සම්භාර මුල් කරගෙන ඒ මේ දුවගෙන දුවගෙන යන්න පුළුවන්. ඒ නිසා ඒ සිහියවල නෙමේ සම්මා සතිය. ඇත්තෙම කියතොත් මෙතන මේ තියෙන සිහිය තුළ රූප නැහැ. වේදනා නැහැ. සංඥා සංකාර විඥාන නැහැ. ඒකෝට කෙනෙක් හිතන්න පුළුවන් මේ මුල ඉඳලාද අර ස්ථාංග මාර්ගයේ අග ඉඳලාද දියුණු කරන්න කියලා. නැහැ. එකට වැඩෙන්නේ පින්නතුන එකට වැඩෙන්නේ ඔබ ගමනක් යනකොට ඔබේ ඉන්ද්‍රියන් පහම එකට ඒ ගමන යනවා. ඒ වගේම තමයි මේ මේ මේ ආර්ය ශ්‍රාංග මාර්ග අංගාට එකට ජීවිතේ වැඩෙනවා. ඒක පුළුල් වීමක් විශාල වීමක් තමයි අරිහත්ත්වේ කරාම ගමන් කරන්නේ. දැන් අපි හිතනවා ලයිට් එකක් කියලා කිව්වහම මේ LED බල්බ් එකක් කුඩා LED බල්බ් එකකින් පත්වන එකටත් අපි කියන්නේ ලයිට් කියලා. නමුත් මතක තියාගන්න ඒක විශාල වෝල්ට් 50ක 100ක බල්බ් එකකටත් කියන්නේ ඒකත් ලයිට් කියලා. විශාල ෆ්ලෑෂර් එකක් වගේ එකකටත් කියන්නේ අපි ඒකටත් ලයිට් කියලා. ඊට පස්සේ අර ඉර අහසේ පායන ඒකටත් අපි කියන්නේ ලයිට් කියලා තමයි. හැබැයි මේ ලයිට් එකේ තියෙනවා ප්‍රවේනිසල උත්‍රා බුදුහාමුදුරෝ බුද්ධෝ සූර්යෝ තමෝනොද බුදුහාමුදුරන් අර සූර්යයා වගේ. දැන් මේ ආනන්දහාමුදුරන්ගේ තියෙන එළිය මේ මේ පොඩි වෝල්ට් 100ක වගේ පොඩි බල්බ් එකක් වගේ. ඒ ආලෝකේ තමයි තියෙන්නේ. නමුත් ඒ ආලෝකේ විශාල කරගන්න පුළුවන්. මේ වෝල්ට් 100ක බල්බ් එකකින් කියන්නේ මට ගමනක් යන්න පුළුවන්. 100 බල්බ් එකකින් යන්න පුළුවන්. මුල් වල හැපෙන්නේ නැතුව වලවලුල වැටෙන්නේ නැතුව අතරමං වෙන්නේ නැතුව යන්න පුළුවන්. හැබැයි මුළු මහත් ලෝක ආලෝකමත් කරන්න පුළුවන්. හිරු වගේ ආලෝකයකට පාත්‍ර වෙන්න පුළුවන්, දියුණු කරන්න පුළුවන්. ඉතින් බෝසත්වරුන්ගේ ගුණයක් තියෙනවා. අතරපත් නිවන් පසකට දාසසර යන මේ ලක්ෂණයක් තියෙනවා. ඒ කියන්නේ ඒක සමාධි නිරෝධ පහන දක්වා දියුණු කරන්නේ කැමැති අය ඉන්නවා. ඒ මට්ටම දියුණු කරන අය ඉන්නවා. දියුණු කරන්න පුළුවන් අවකාශය ලැබෙනවා. ඒක තීන්දු තීරණ වෙන්නේ ඒ පුජ්‍යල පුදුමාකාර අදිෂ්ඨාන බලයක් එක්ක. බුදු කෙනෙක්ගෙන් ලෝ විවරණ ලැබූ ශක්තියක් නම් යම් කෙනෙක් ළඟ තියෙන ඒකාන්තයෙන් ඒ தත්වය කරාම ගමන් කිරීමේ සිටවිල්ල තමයි හෘදයේ පතුලින් නැగి නැగి ආරම්භ වෙන්නේ. ඒ කරාම ඒ සිත ගමන් කරනවා. බෝසත්වරු හැම කෙනෙක්ම නිවන් දැකලයි සසර යන්නේ. දැන් මම කියන්නේ ඔබ මේ දෙක දැක්කොත් 7යි 8යි 9යි ඊට එහා නම් බෑ. ඉන්න ඕනේ කිව්වත් බෑ. එහෙම එකක් නැහැ. ඔබ අදිෂ්ඨාන කරනවද ඔබට ඒ දේ ලබන්න පුළුවන්. ස්වභාව ධර්මයේ තුල එහෙම අදෘශ්‍යමාන අද්භූත ක්‍රියාකාරකම් දෙන්නේ නැහැ. තමස්ව කැමැත්තේ අදිෂ්ඨානය මතයි ඒක පවතින්නේ. සම්පූර්ණ පුජ්‍යල කැමැත්ත. ඒකයි අපි කියන්නේ නිවන් දකින්නේ කැමැත්තෙන්, දිව්‍ය ලෝකේ යන්නේ කැමැත්තෙන්, මිනිස්සු අපාය යන්නේත් සිය කැමැත්තෙන්. අපාය යන්නේ සිය කැමැත්තෙන්. කවුරුත් ඒක විශ්වාස කරන්නේ නැහැ. නමුත් ඒක ඇත්තම ඇත්ත කතාව. හොඳින් පරිශනය කරලා බලන්න. දැන් පෙරේතෙක් වෙලා ගෙදරකට ඉපදිලා කෙනෙක් ඉන්නවා නම් ඒ පෙරේතයා ඒ ගෙදරට පෙරේතකමට ඉන්නේ ඒ පෙරේතයාගේ පැත්තෙන් බැලුවාම කැමැත්තෙන් නෙමේද? කැමැත්ත නිසාමනේ පෙරේතයා පෙරේතෙක් උනේත් පෙරේතෙක් වෙලා ඒ ගෙදර ඉන්නේත්. ඉතින් පෙරේතකමට පෙරේතයා ආසයි. ගැරන්ඩිය ගැරන්ඩිකමට ආසයි. අර ඔය ඉස්සරහත් ඉන්නෝ මේ මෙව වෙච්ච මේ හැමයිම නරක වෙච්ච අර පාරේ ඇවිදින බලුකෙක් ඉන්නෝ. ඉතින් බලුකුකගේ හැම නරක කියලා කියනවා. අයියෝ මගේ මේ ශරීරය හොඳ නැහැ, මීට වඩා හොඳ ශරීරයක් ඕන කියලා. එයාත් ඒකට කැමති. ඒ නිසා හැමෝම ඒ කමට කැමති. මෙතන ඉන්න හැමෝගේම ළඟ එක එක කම් තියෙනවා, එක එක ක්‍රියාකාරකම් තියෙනවා, ස්වභාව ලක්ෂණයන් තියෙනවා. ඒ හැමෝම තම ස්වභාව ලක්ෂණයන් වලට කැමති. මෙතන ඉන්න හැම කෙනෙකුටම අනිත් කෙනා නෙමෙයි වැදගත්. මේ මම කියන කෙනයි වැදගත්. මට නම් එහෙම නෑ. ඉතින් ඒ නිසා අනිත් අයට ඒක තමයි ස්වභාවය. තමන්ගේ කම නේද? ලොකු කම. ඒකම හරීම වැදගත්. තමන්ගේ ස්ත්‍රී කම වෙන්න පුළුවන්, පුරුෂ කම වෙන්න පුළුවන්. නේද? හැමෝම හිතාගෙන ඉන්න පුළුවන්. ඉතින් එක එක ලෝක හිතාගෙන ඉන්න හැමෝම හිතාගෙන ඉන්නේ එහෙමයි. තමන් ලොකු කෙනෙක් කියලා. එහෙම හිතාගෙන ඉන්නත් ඕන. ඒක හොඳයි. නමුත් අපි කිසි විටක ලොකු කෙනෙක් හෝ පොඩි කෙනෙක් වීමට අපේක්ෂා නොකළ යුතුයි. ඒකට හේතුවක් තියෙනවා. අපි විවිධ අවස්ථාවන්වල ඉබේම ලොකු වෙනව පොඩි වෙනව අපි මිනිස්සු. දැන් පොල් ගහේ පොල් ගෙඩියක් කඩා ගන්න උවමනා වුණා මොකද වෙන්නේ? පොල් කඩන මිනිස්සෙට අනේ ජෝන් කොල්ලෝ මේ එනකො පොඩ්ඩක් ඇවිල්ලා මේ අපිට අනේ මේ පොල් ගෙඩියක් කඩලා දෙන්න ඔබ මේක වාහනේ උඩට වැටෙනවා පොල් ගහන ඇවිල්ලා තියෙනවා. එතකොට අපි පොඩි වෙන්නේ නැද්ද? මොකද අපිට ගස් යන්න බෑ. ඒ නිසා ඒකයි ස්වභාවය. ඉතින් එක් එක් කාරණාවන් වල එක් එක් අය ස්වභාවයෙන් ලොකු වෙනවා. ඒක හිතලා නෙමෙයි, ස්වභාවයෙන් ලොකු වෙනවා පොඩු වෙනවා. එතකොට අපි මේ අවස්ථාවේදී තේරුම් ගන්න ඕන, හරි මේ කාරණේදී මෙයා ලොකු කෙනා. දැන් අපි කොච්චර ලොකු කෙනෙක් වුණා, සමහරවිට අපිට නීති උපදේශයක් උමනා වුණා මොන අපි යන නීතිඥ ළඟට. එතකොට කවුද එතන ලොකු කෙනා? නීතිඥයා. වෛද්‍ය උපදේශයක් වුණා, ඔන්න ලෙඩ වෙලා අපි දන්නේ නැහැ මොකද්ද මේකට ගන්න ඕන බෙහෙත කියලා. ඔන්න එතෙන්ද ගියා. එතෙන්දි ලොකු කෙනා කවුද? වෛද්‍යවරයා. ඉතින් මෙතෙන්දි ලොකු කෙනා කවුද? ආනදේශකයා. ධර්ම දේශනා කරන කෙනා. ඉතින් අපි ඒ තැන්වලදී ලොකු වෙනව පොඩි වෙනව විභේතම ඒ ස්වභාවයට අපි නතු වෙන්නට පුළුවන්කම තියා ගන්නවා මිසක් හැමෝටම ලොකු වෙන්න හරි පොඩු වෙන්න හරි කවුරුවත් අභිභවා යන්න හරි පසුබාන්න හරි යටත් වෙන්න හරි කිසි විටක කිසි වෙලාවක අවශ්‍ය නැහැ. ඉතින් මා සුදුසු මං ඕනම වෙලාවක මේ මම නොදන්න කාරණයක් අපේ පින්නතුන් කියලා දුන්නහම ඒක අපි නිවැරදි කරනවා, හදා ගන්නවා. ඒක තමයි පිළිවෙල. ඒක තමයි ස්වභාවය. ඒක තමයි අත්හැරීමේ මනසක තියෙන, ග්‍රහණය නොකිරීමේ මනසක තියෙන ලක්ෂණය. Taman ලොකු කෙනෙක්වත් පොඩි කෙනෙක්වත් කිසි කෙනෙක්වත් නෙමෙයි. හැබැයි සත්‍යයට උත්තර දෙනවා. අර හැමදේම අහගෙන ඉන්න, හැමදේටම කරබාගෙන ඉන්න මෝඩයෙක් එහෙමනම් නෙමෙයි. සත්‍යයයි ජය ගන්න ඕන මමවත් ඔහුවත් නොවේ. සත්‍ය anu කවරක්ද? ඔහුටවත් මටවත් අයිති නැති, දෙදෙනාටම අයිති සාධාරණ වූ ස්වභාව සත්‍යයක්. ඒ සත්‍ය තුළින් කිසි කෙනෙකුට පීඩාවක් ඇතිවන්නේ නැහැ, ඇතිවන්නේ සැහැල්ලුවක්, සහනයක්. හැබැයි සත්‍ය පිළි නොගන්නා වූ කෙනාට එය පීඩාවක් බවට පත් වෙන්නට පුළුවන්. සත්‍යයට මුහුණ දෙන්නට පුළුවන් කෙනෙකුටමයි සත්‍ය අවබෝධ කරගන්නට පුළුවන්, සත්‍යයට පිවිසෙන්නට පුළුවන්. ඒ නිසා සත්‍යයට ඉඩදී ස්වාධීන පරිශකයෙක් වෙන්න, ගවේෂකයෙක් වෙන්න ඔබට මුළු මහත් විශ්වයම අත්දකින්න පුළුවන්. ඔය කුඩා පර්චස් 20 30 40 50 අතහැරලා දාලා විශ්වයේ අයිතිකාරයෙක් බවට ඔබට පාත්‍ර වෙන්න පුළුවන්. ඔබ ශ්‍රී ලාංකිකයෙක් නොවුනොත් ඔබට විශ්වයම අයිති. ඔබ ඉන්දියානුවෙක්, අමරිකානුවෙක් නොවුනොත් ඔබට විශ්වයම අයිති. ඔබ ජාතිකයෙක්, ආගමිකයෙක්, වාර්ගිකයෙක්, රැටියෙක් වුණොත් ඔබ ඊටාම පටු, රටකට කොටු වුණු, ජාතියකට, වර්ගයකට, ආගමකට කොටු වුණු අන්ධ, මෝඩ, බොළඳ, පටු බුද්ධියක් ඇති මිනිසෙක්. ඒ නිසා මානං බෞද්ධයෙක් නෙමෙයි. වචනාර්ථයෙන් බෞද්ධයෙක්. හැබැයි ඔය කවුරුත් හිතාගෙන ඉන්න බෞද්ධයෙක් නම් නෙමෙයි. ඈ ඊට පස්සේ මානං සසර බය දැකීමේ අර්ථයෙන් භික්ඛු කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළ අයකට නිසි අර්ථයක් දුන්නා. අනුන්ගේ දම් පිළිගන්න නිසා, භික්ෂාව පිළිගන්න නිසා භික්ෂුවක් වෙනවා නෙමෙයි. එහෙනම් සසර බය දැක්කා කියලා කියන්නේ සසරට බය වෙලා බය හිතක් තියාගෙන ඉන්නවයි කියන එක නෙමෙයි. ඒ සසර කියන ස්වභාවය ස්පර්ශ කරන්නේ නැතුව ඉන්නවයි කියන එක. ඒක තමයි බය දැක්කයි කියලා කියන්නේ. දැන් අපි යමකට විදුලියක් තියෙනවා මෙතන. ඒකට බය දැක්කයි කියලා කියන්නේ මොකද්ද? ඒ විදුලිය අපි අල්ලන්නේ නැතුව ඉන්නවා. ඒක තමයි බය දැකීම කියලා කියන්නේ. එහෙම නැතුව ඒකට බය වෙලා ඉන්නවයි කියන එක නෙමෙයි, ඒක අපි ස්පර්ශ කරන්නේ නැතුව ඉන්නවා. ඒ වගේ මේ සසර ස්පර්ශ කරන්නේ නැතුව ඉන්න කෙනා තමයි සංසාරෝ වයන් උච්චති බික්කු කියලා බුදුහාමුදුරු පැහැදිලි කරලා තියෙන්නේ. සසර බය දකින්න කෙනා භික්ෂුවයි කියන නිර්වචනය බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන එකයි. මේ නිසා ඔබටත් සසර බය දකින්න කෙනෙක් වෙන්නට හැකියාව ලැබෙන්න, ශක්තිය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.